ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස ගම්බරලේකේ කුම්පඤ්ඤන්ති නිරයන් පාප කම්මිනෝ සංඝං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාස්සවාති විහාර වාසී දරතර මහා සංඝරත්නයේ නමස්කාරයයි ශ්‍රද්ධාවන්ත පිළිතුරි මෙම විහාරස්ථානයේ සාන්තිආරාමයේ විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරන කඨින පින්කම සම්බන්ධව සිදු කරන ධර්ම දේශනා මාලාවේදී අද දිනට නියමිත ධර්ම දේශනාවක් පැවැත්වීමටයි සූදානම් වන්නේ. මේ අසන් ඉතාම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට ඇවිදිනා ඉතාම වටිනා පින්කමක් සිදු කරගන්න බලාපොරොත්තු වෙන අවස්ථාවේදී මේ අස්සන්ගේ යහපත් ප්‍රතිමං සඵල වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව අප ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. අද දින පින්කමේ දායකත්වය උසුලන්නේ W.A. ලියොන් අමරනන්ද මහත්මයා සහ ධම්මිකාර වන්දි මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස. මේ අස්සන් බලාපොරොත්තු වෙනවා මියගිය තම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, ජීවත්වෙමින් ඉන්න ඥාතීන්ට ආශිර්වාද කරන්නට, ඒ වගේම අනුරාධපුරයේ ගුවන්වැලිසෑය අභියස සිදු කරන පින්කමට ආශිර්වාද සිදු කිරීමත්, සිංහමේ දායකත්ව සුනන පින්තුණුගේ මේ සියලු යහපත් අතුමන් සම්පූර්ණ සේවා කරන ප්‍රාර්ථනා ඇතිව අප ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. පළමුවෙන් අපි කැමැති අපට මේ සඳහා ආරාධනා කළ ඒ විහාර වාසී ස්වාමීන් වහන්සේලාට අපගේ ප්‍රකටනතාවය පරිපාලනය. මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ අප සමග කාලයක් එක විහාරස්ථානයේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා වෙනම. ඉතින් උන්වහන්සේලා මේ කටයුතු හොඳින් සිදු කරන ආකාරය දැකලා අපට සතුටක්. අපේ අධ්‍යාපනය ලැබපු ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා අධ්‍යාපනය ලැබමින් සාසනික වශයෙන් සේවයක් කරන ස්වාමීන් වහන්සේලා එනිසා මේ අස්සන් උන්වහන්සේලාට අනුග්‍රහ කරන්නට ඕන, උන්වහන්සේලාට උදව්පකාර කරන්නට ඕන. දැන් නිවසේ මේ පිණුතුන්ගේ දරුවෝ ඉන්නවනම් ඒ දරුවෝ කරන්නේ ඉගෙන ගන්න එක විතරයි. නමුත් මේ ස්වාමීන් වහන්සේලා ඉගෙන ගන්න එකත් කරමින් මේ ගමකම වැඩ කරමින් මේ කරන්නේ. එනිසා උන්වහන්සේලාගේ අවශ්‍යතාවයන් ගැන සැලකිලිමත් වෙන්නට ඕන. උන්වහන්සේලා ආරක්ෂා කරගනිමින් විහාරස්ථානයේ දියුණුවත් ඇති කරගනිමින් මේ පිනතුන්ගේ මෙලව පරලෝක ජීවිත සඳහා කටයුතු සම්පාදනය කරගත යුතුයි. ඒ නිසා ඒ සඳහා මේ හැම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියන අපි ආශිර්වාද කරනවා. පිනතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ සපුරාම අපේ ජීවිත වඩාත් වාසනාවන්ත වෙන විදිහට මඟ විවරණය කරන ධර්මයක්. අපි යම්හා ප්‍රමාණයකට දුක් දුම්නස් වලින් ඉන්නවා නම් ඒ දුක් දුම්නස් නැමැති මහා බර බිමින් කියන්නේ අනුශාසනා කරන ධමයක් තමයි බුදු ධම කියලා කියන්නේ. අපි හැම වෙලේම පින්නතුනි මහා දුකක් විඳිනවා. හැබැයි අපි ඒ දුක විඳිනවද කියලාවත් දන්නේ නැහැ. ඒ තරම් අපි ලෝකයේ ගැන ජීවිතයේ ගැන අවබෝධයෙන් ඉන්න ලෝකයාටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඒ ධර්ම දේශනා අහල පින්නතුනි දුකෙන් සම්පාවට පත්නා සිටිය බොහෝ දෙනා හැනතුන් සුසුම් හෙළුවා. මේ පින්නතුන් අහලදී පිසා ගෞතමිය පටාචාරා ගන්නේ අය මහා දුක් වේදනාවලින් සිටියත් ඒ දුකින් සතරාම නිදහස්ුනේ බුදුහාමුදුරන්ගේ ධර්ම කලා. ඒ නිසා දිනතුනි එවැනි ඇත්තන්ට අයිති වෙච්ච තරම් මහා දුකක් අපේ ජීවිතවල නැහැ. නමුත් යම්කා දුක් ප්‍රමාණයක් පරිමාණයක් විඳිනවා නම් ඒ විඳින්න පින්නතුනිය අපට ජීවිතය ගැන ලෝකය ගැන තියෙන අනුභවය නිසා අවබෝධයක් නොමැති කම නිසා යම් කෙනෙක් සැබෑලෙන්න බුදුහාමුදුරන්ගේ සඳහන් පරිදි තේරුම් ගන්නවායි කියලා කියන්නේ මේ මහා දුක්වට දිනින් සැදීමට කරන උත්සාහයක් ඇයි. එනිසා තමයි පින්නතුනි යම් කෙනෙක් සැබෑලෙන්න ධර්මය ගැන අවබෝධ කරගත්තා නම් එවැනි කෙනා පින්නතුනි එදාට බුදුරජාණන් වහන්සේට ගරු කරන්නේ අජාති ගරු කරන්නට ආසිය දහස් තුනකින් ගරු කරන්නේ අපි. අපගේ ජීවිත සාර්ථක කරගන්නට අපට නෙලෝ උපකාරකලා යතුරින් ප්‍රධාන වන්නේ අපේ දෙමෝපියන්. ඒ දෙමෝපියන් උපරිමවත්ින් අපට උදව් කරන්නේ අපේ ශරීරයේ වර්ධනය කරගන්නට අපේ අධ්‍යාපන කාර්යයේ කටයුතු සඳහා උපරිමවත්ින් අපේ මේ ජීවත් වෙන කාලයට විතරයි. නමුත් බුදුහාමුදුර දේශනා කරපු මේ සඳහන් අනිවිදිය උදේ මේ ජීවිත විතරක් නෙමෙයි මුළු මහත් හතර ගමනේම තියෙන මහා දුක්වල පිමින් කියන්නට කරපු අනුශාසනාව. එනිසා තමයි පින්නතුනි බුදුහාමුදුර කරපිටියේ අය උන් වහන්සේට වැන්දේ සමන්ගේ මුළු හදවතින්. අපි අද වඳිනවට වඩා මහත් ශ්‍රද්ධාවෙන් තමයි සැබෑලෙස අපි ධර්මයේ තේරුම් ගන්න දවස වඳින්නේ. ඇයි ඒකට හේතුව? අපි දන්නවා අපේ ජීවිතවල යම් කිසි උදව්වක් උපකාරයක් කෙනෙක් කළොත් අපි ඒ පුද්ගලයාට පුරා කොටක් වෙනවා. අපට කැමැත් වීමක් දුන්නොත් අධ්‍යාපනයක් ලබා දුන්නොත් රැකියාවක් ලබා දුන්නොත් ඉඩමක් ගියක් ආදිය දුන්නොත් අපිට ඇඳුමක් ඇඳුමක් දුන්නොත් අපි පුරා කයේ ගුණ කියනවා. නමුත් ඉන්නතුනි ඒ ගුණ කියන සියලටම වඩා ගුණයක් අපි යම් කිසි දවසක කියන්න පෙළඹෙනවා. අපි ධර්මයේ සැබෑලෙන්න ප්‍රතිඵල ගන්න එදාට බුදුහාමර සතුරාම දේශනා කළ දහම අපේ ජීවිතය ගැන සිදුවන ඉරකම ගැන දේශනා කරපු දහම. ධර්මය ගැන සඳහන් වෙනවා හරියට ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ හරියට ධර්මය කියලා කියන්නේ කණ්ණාඩියක් වගේ කියලා. ධම්මා දාර්ශනික සංකල්පය බුදුදහමේ විස්තර කරනවා පාලි ආදර්ශ කියලා කියන කණ්ණාඩියද. ධර්මයේ හරියට අපේ ජීවිතය ගැන බලන කියන කණ්ණාඩියක් වගේ. ධර්ම ශ්‍රවණය කරනමය කියලා කියන්නේ ඒ කණ්ණාඩිය පිරිසිදු කිරීමක් වගේ කියලා අඳහන් වෙනවා. ඒ නිසා අපි දැනගත කණ්ණාඩියෙන් බලනවා. හැබැයි ඒ බලන කණ්ණාඩියෙන් අපට තේන්නේ අපේ මේ භෞතික ශරීරය විතරයි. නමුත් ධර්මයේ නැමැති කණ්ණාඩියෙන් අපේ ජීවිතය ගැන බලනවා නම් පින්නතුනි අපට ඊට වඩා ගැඹුරින් අපේ ජීවිතය ගැන අවබෝධයක් ලබා පුළුවන්. මේ ආත්මභාවය ගැන විතරක් නෙවෙයි අපේ සතර ආත්ම භව කොහොමද රැස්කලේ අනාගතය අපි කොයිවගේ තත්ත්වයක පත්වෙන්නේ මේ ආදී සියල්ලම ගැන ධර්ම නැමැති කණ්ණාඩියෙන් අපට දැක ගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි ධර්ම ශ්‍රවණයට ඒ ශ්‍රවණය කරන ධර්මමා ජීවිත ගත කිරීමට අපි වඩා වඩාත්ම පෙළඹෙන්නට ඕන. ඒක තමයි පින්නතින් අපේ ජීවිතයේ තියෙන ලොකුම අකවරණ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ මිනිසු සැප හොයාගෙන යන්නේ දුක් විඳින මාවතක් ඔස්සේ කියලා. අපි ජීවිතයේ සැප විඳිනවා කියලා හිතන්නේ අධ්‍යාපනය ලැබීම, රැකිරක්ෂා කිරීම, විවාහ වීම, දරුවෝ ලැබීම, ගියක් දොරක් ඇදීම කියන මෙන්න මේ කරුණු තමයි අපි ජීවිතයේ සැපේ කියලා හිතාගෙන ඉන්නේ. බලන්න පින්වතුනි මේ ටික ඔක්කොම යම් කෙනෙක් ලබාගෙන ඉවර වෙනකොට අවුරුදු 50කට ගිහිල්ලා එතැමිට විස්රාමයක් තියෙනවා. එහෙම ඒ තත්ත්වෙට පත් වෙච්චයන් අහන්න බලන්න දැන් ජීවිතේ සැපසින් දෙන්නේ කියලා. දැන් සතුටෙන් ඉන්නේ කියලා බලන්න අහන්න. ඒ ඇයි පින්වතුනි අර කුඩා කාලේ කෙනෙක් සතුටවත් දැන්නේ නැහැ. මහා ලොකු ආර්ථික අපලයක් ලබලා එතැමිට උසස් අධ්‍යාපනය ලබලා ඉහළ මට්ටමේ රැකියාව ලබලා යාන වාහන ලබලා අපි ලබලා තියෙන මේ සතුට දිහා බලනකොට අපි අර කුඩා කාලේ පන්සලට ගිහිල්ලා ධනක් ළඟට ගිහිල්ලා මුහුදු වෙරළට ගිහිල්ලා උද්‍යානයකට ගිහිල්ලා මරුවක්කට ගිහිල්ලා අපි ලබපු සතුටවත් අපේ ජීවිතවල දැන් තියෙන්නේ කියලා අවංකව කල්පනා කරන්න බලන්න අපට ඒ මුලින් කිමිච්ච සතුටක් දැන් නැහැ පිටුතුනි. ඇයි එහෙනම් අපට මේ සතුටක් ලැබෙන්නේ? අපට මේ සතුටක් ලැබුණේ පින්නතුනේ අපි මේ නියම ලෙස සතුට ලබන මාවතේ නෙවෙයි අපි මේ කියේ. අවුරුදු තර ඉදිරියට 100ක් ජීවත් වුණත් අපි මේ යන්නේ සතුට ලබන ක්‍රමයට වඩා වාහි මාර්ගයක මේ යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරාවට පත් වෙන ලෝකයා, මහලු වෙන ලෝකයා, මහලු වීමෙන් නිදහස් වෙන්න කියලා හොයාගෙන යන්නේ, මහලු වීමෙන් නිදහස් වන්න කියලා කරන්නේ මහලු වෙන දිරාපත් වෙනම දේවල් ටිකක් ළඟා කර ගැනීම කියලා. අපි දැන් විට මහලු වෙමින් මේ ඉන්නේ. මේ මහලු භාවයට පත් වෙමින් ඉන්න අපි අනාගතයේ මහලු භාවයෙන් මිදෙන්න කියලා හිතාගෙන මොනවද කරන්නේ? ගියදොර ඉඩම ගන්න ටිකක් හදාගන්නවා, දරුවෝ ටිකක් වර්ධනය කරගන්නවා, ගහක් වල හදාගන්නවා, පිටුව ගන්නවා. මේ දේ පින්නතුනි මොහොතක් පාසාමේ දිරාපත් වෙමින් තියෙන්නේ. ඒ වගේමයි ලෙඩ වෙන ලෝකයා ලෙඩ වීමෙන් නිදහස් වන්න කියලා කරන්නේ, ඒ වගේම ලෙඩ වෙන දේවල් ටිකක් ලං කර ගැනීම කියලා. අනාගතයේ ලෙඩ දුක් වලින් මිදෙන්න කියලා අපි දරුවෝ හදනවා. දරුවෝ ඇදෙන්නේ අපරක් කලින් ලෙඩ වෙනවා. දරුවෝ වෙනින් අපට රෝහල් ගානේ යන්න වෙනවා. අපි මේ බලාපොරොත්තු වෙන අපි ලෙඩ වුණාම දරුවන්ගේ සකස බලාපොරොත්තු වෙයි. නමුත් ඇදෙන්නේ අපරක් කලින් දරුවෝ ලෙඩ වෙනවා. මේකයි පින්නතුනි යථාර්ථය. ඒ වගේම මරණයට පත් වෙන ලෝකයා මරණය නිදහස් වෙන්න කියලා හිතාගෙන කරන්නේ මරණයට පත් වෙන විනාශ වෙන දේවල් ටිකක් ළඟා කර ගැනීම කියලා. දෝදරුවන් ඥාති මිත්‍රාදීන් ආදී අපි ලං කර ගන්නවා අනාගතයේ මරණයට පත් වෙන අවස්ථාවේ පිළිසරණක් වෙන්න කියලා හිතාගෙන. නමස් පිණුතුණිය බොහෝ දෙනා ඇතැම් විට අපටත් කලින් ජීවිතයෙන් සමුගන්නවා. දරුවන්ගෙන් අනාගතයේ සැප සම්පත් බලාපොරොත්තු වෙමින් දරුවෝ හදන දෙමෝපියන්ගේ තැනට සිද්ධ වෙනවා. ඒ දරුවන්ගේ අවසන් කටයුතු සිද්ධ කළා දරුවෝ වෙනුවෙන් තැන් වඩලා පින් සංකල්ප තින් අනුමෝදන් කරනවා. එවි ලෝකික මේ මෙන්න මේකයි පිළිතුණි අපට වැරදි තිස්සන්. ඒ වගේමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඌනෝ ලෝකෝ අතිසෝ සංඛාදාසෝ කියලා. ලෝකේ හැමදාම මතය පිළිහිගෙන ඉන්නේ. කොච්චර ලැබුණත් නිතරම හිතේ අඩුවක් තියෙන මහවල් දෙයක් මට නැහැ කියලා. මෙන්න මේ අසහනය මත සමස්ත ජීවිතෙම මේ ගත කරන්නේ. එතකොට මෙන්න මේ මාවතේ ගිහිල්ලා තියෙනුනේ අපිට ගේදරක් හදාගන්න පුළුවන්, දරුවෝ ටිකක් හදාගන්න පුළුවන්, වාහනයක් ගන්න පුළුවන්, සමාජයක සමාජ ලෝක දෙයක් කියලා පෙන්නන්න පුළුවන්. නමුත් වෙනුතුනි හැම පෙන්නුවට අභ්‍යන්තරික වශයෙන් අපි දුකෙන් මිදුණා වෙන්නේ නැහැ. අපි ඒ දුක් ටිකෙන් හැමම තියාගෙන නැහැ මරණයට පත් වෙන්නේ. ඇතැම් විට මුල් කාලේ තිබුණු දුක තවත් වැඩි කරගෙන නැහැ මරණයට පත් වෙන්නේ. ඇතැම් විට හිම පත් වෙන විතරක් නෙවෙයි. සංසකව තියෙන සමන් සංසකව තියෙන ධනියට දරුවන්ට තියෙන දැඩි ආශාවෙන් මියෙක කිල්ලා සමහර ඇති නතුමි ඒ නිවෙස්වලම අමනුෂ්‍යයන් වෙලා ඇතැම් විට ඉපදෙනවා. ඉපදෙන විතරක් නෙවෙයි අර ජීවත් වෙන්න නැටත් වාකරපේ කරන අවස්ථාව ගැන වර්තමානයේ වාර්තා වෙනවා. මෙන්න මෙවැනි ලෝකිකයි අපි පින්නතුනේ ඉඳහමක් ප්‍රයෝගෙන් යන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ ශාස්ත්‍රවරයෙක් අවශ්‍යවන්නේ, බුදුවරයෙක් අවශ්‍යවන්නේ, ඒ බුදුවරයෙක් මේ දහමක් අවශ්‍යවන්නේ කාරුණික කිහිපයක් නිසායි කියන එක. ඒ ඵලයේ කාරණය තමයි දහමක් අවශ්‍යවන්නේ මහලු වීම නිසා, ජරාව නිසා. අපි හැමදාම නිරෝගීව ඉගෙන හොඳට ලස්සන ශරීරයකින් ජීවත් වෙනවා නම් අපට පින්නතුනි දහමක් අවශ්‍ය නැහැ. බලන්න බඩා පිටාවේ අපේ අම්ම තාත්ත දෙස, අපේ ආච්චිිය දෙස බලන්නේ ජීවිතවල සත්‍ය ජීරණම. නුවණින් බලන්න. මහා මාර්ගයේ ගමන් කරනකොට පිටිකක් ඇස්වැටි ස්ථානක බලනකොට අපේ දෙත බොහෝ විට යන්නේ බොහොම ලක්ෂණ රූප කිනාගේ රූප දෙසටයි. නමුත් යාගරේ සිවුම බලන්න වයසට ගිහිපු ඇස්සන් දිහා. හොඳට නුවණින් බලන්න මේ ජීවිතේ මොකද වෙලා තියෙන්නේ කියන්නේ. බුදුමහත් ප්‍රදේශනා කරනව තමක් අවශ්‍ය වෙන පළවෙනි කාරණය තමයි ජරාව කියන කාරණය. දිරාපත් වීම, මහලු වීම කියන මෙන්න මේ කාරණය. දෙවෙනි කාරණය තමයි තමක් අවශ්‍ය වන්නේ මරණයට පත් වීම නිසා. අපි හැමදාම ජීවත් වෙනවා නම් අපට තමක් අවශ්‍ය නැහැ. අපි අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් ගොඩනගාගෙන ඉන්න මේ සියලුම දේවල් පින්තුනේ තුළු මොහොතකින් අපට හමු වෙනවා. ඇසිපිය ගහන කොහොතකින් මේ සියලුම සම්බන්ධතාවයන් අවසන් වෙනවා. විතරක් නෙවෙයි අපි මේ බොහෝ කාලයක් පෝෂණය කරපු මේ ශරීරයත් අපට මොහොතින් අවසන් වෙනවා. එවැනි ලෝකික අපේ ජීවත් වෙන්නේ. ඒ නිසා ධර්මයක් අවශ්‍ය වෙන දෙවෙනි කාරණය තමයි මරණය කියන කාරණය. තුන්වෙනි කාරණය තමයි ධර්මයක් අවශ්‍ය වන්නේ ධර්මයක් බැබලෙන්නේ හේතු වෙන තුන්වෙනි කාරණය තමයි නැවත ඉපදීම කියන කාරණය. බොහෝ දෙනෙක් ඉඳන්නේ තින්නතුනි අපි පින්කම් කරන්න ඕන, අපි පන්සල් යන්නට ඕන, අපි ධර්මයේ හැසිරෙන්න ඕන මරණ නිසායි කියලා. මරණ නිසාම නෙවෙයි තින්නතුනි ධර්මයක් අවශ්‍ය වන්නේ. මරණය සියල්ලක්ම අවසන් වෙනවා නම් අපට ධර්මයක් නැතිවෙන්න ගැටලුවක් නෙවෙයි. බුදුදහමේ හැටියට තින්නතුනි ධර්මයක් අවශ්‍ය වෙන ප්‍රධානම කාරණය තමයි මරණයට පස්සෙලා නැවත ඉපදීම. මෙන්න මේක තමයි තින්නතුනි අපේ ජීවිතවල තියෙන ප්‍රධානම අභියෝගය. මේ අභියෝගය අපි මනසේ තේරුම් ගන්නට ඕන. බොහෝ දෙනෙක් තින්නතුනි ජීවිතයේ නොයෙක් හරත වෙනකොට ජීවිතයේ මහ ලොකු අභියෝගයක් හැටියට හිතනවා. කුඩා කාලයක යන විට පාසල යන කාලේ ඉස්සරහ විමහාගේ පාසල බැරි වුණා නම් හිතනවා ජීවිතේ ලොකු පරිහානියක් ලොකු අනතුරක් කියලා. ඇතැම් විට අපි සාමාන්‍ය පෙළ විභාගේ ලියනකොට උසස් පෙළ විභාගේ ලියනකොට මේ විභාග නිසලස අපට සමත්කම් බැරි වුණා නම් අපි හිතනවා ජීවිතේ ලොකු අනතුරක් කියලා. ඒ වගේම විශ්වවිද්‍යාලයක යන බලාපොරොත්තු වෙච්ච කෙනෙක් විශ්වවිද්‍යාලයකට යන ගමන වැළකුණා නම් බොහෝ දෙනෙක් හිතන්නේ ජීවිතය අර්ථකයි, ඒක ජීවිත ලොකු අනතුරක් කියලා. ඒ වගේම රැකිරක්ෂ අනිසි කාලේ වැළකුණා නම් සමහර අය හිතන්නේ ජීවිතේ ලොකු අනතුරක් කියලා. විවාහ වෙන්නට නිසි කාලේ ඉතින් ඉතිලස සමාජ කැමති බලාපොරොත්තු වෙන ආකාරයයි සමහර විටලා නොවුනා නම් සමහර අය හිතන්නේ ඉන්නවා ජීවිතය අනතුරක් කියලා. ඒ වගේම තමයි සමහර අය හිතන්නේ ඉන්නවා ලෙඩ දුක් වලටපත් වීම, ඒ වගේම අනතුරු වලටපත් වීම, මහලු වීම, ලෙඩ වීම, ඒ වගේම අන්තිම වශයෙන් අපි හිතන් ඉන්නවා මරණය කියන කාරණය ජීවිතයේ ලොකු අභියෝගයක් කියලා. ඉතින් මේව තමයි අපේ ජීවිතයේ හරදර කියලා අපි හිතන් ඉන්න දේවල්. මේව තමයි අපේ ජීවිතයේ මහා අනතුරු කියලා හිතන් ඉන්න දේවල්. මේව තමයි පින්තුනි අපේ ජීවිතයේ අභියෝග කියලා හිතන් ඉන්න දේවල්. පින්තුනි අවුරුදු 60ක් 70ක ජීවිතයකට විතර පොදු වෙලා ඉන්න බුදුදහම ගැන නිත්‍යව බෝධයක් නැති කෙනෙකුට තමයි මේව පින්තුනි මහා අභියෝග හැටියට හිතෙන්නේ. මේ සියලු මාත්‍රෝග පින්නතුනි උපරිම වශයෙන් ජීවිත කාලයක් නැත්නම් අවුරුදු 100කට විතරක් හේතු වෙන දේවල්. නමුත් බුදුහාමුදුරු ඉස්හාම පැහැදිලිව ජීවිතයේ තියෙන ප්‍රධානතම අභියෝගය ප්‍රධානතම අනතුර මොකක්ද කියන එක අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළා. මොකද පින්නතුනි ජීවිතයේ හැබැයි අනතුර කියලා. මරණයත් නොවේ නම් අපේ ජීවිතය අනතුර. එහෙනම් මොකද පින්නතුනි ජීවිතය අනතුර? ජීවිතයේ හැමම අනතුර තමයි පින්නතුනි. මරණයට පත් වෙලා නැවත ඉපදෙන්න තියෙන අවස්ථාව සහ ඒ ඉපදෙන අවස්ථාවේදී අපාගත වෙන්නට තියෙන අවස්ථාව. අනිත් සියලුම අනතුරු පින්නතුනි උපරිම වශයෙන් අවුරුදු 100කට විතරක් හේතු වෙනවා. නමුත් මේ අනතුරේ පින්නතුනි අවුරුදු 100 ගණන් වලින් නෙවෙයි ඇතැම් විට කල්පසිය ගණන් වලින් ගණන් කරන්නේ. මේ මිනිස් ආත්මකාලයේ පහරට වැටුමති මේ වැටෙන වැටිල්ල පින්නතුනි ආයේ ලේසියෙන් ගොඩ ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ සරුත්‍රා ඥාන ලැබීමත් එක්කම උන්වහන්සේට සුවිශේෂී ඥානයක් ලැබුණා සුදුපපාත ඥානය කියලා. සුදුපපාත ඥානය කියන්නේ එක ආත්මභාවයකින් ගිලිහිලා තවත් ආත්මභාවයක ඉපදෙන ආකාරය පිළිබඳව සත්‍යන්නේ සැපය සත්‍ය උන්වහන්සේ විනිවිද දැක්කා. හරියට සමීපයේ තියෙන ගෙවල් දෙකක එක ගෙදරකින් නික්මලා තවත් ගෙදරකට යන කෙනෙක් ඒ ගෙවල් දෙකට මැලේ තියෙන පාරකින් ඇස් දෙක පේන කෙනෙකුට හොඳට ඒ දිස්ත්‍ය පේනවා වගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දැක්කා එක ආත්මභාවයක ඉඳලා තවත් ආත්මභාවයක ඉපදෙන සත්‍යයන් ගැන. දැක්ක විතරක් නෙවෙයි මොන මොන කර්ම පෙරලද මේ ආත්මවල ඉපදෙන්නේ කියන කාරණය බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දැක්කා. මෙන්න මේ සිද්ධිය දැකලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නපුසිකා කියලා සූත්‍රයක් තියෙනවා. නියපොත්තක දස්තු පස්වල්පිය උපමා කළ දේශනා කරපු සූත්‍රයක්. මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිය පිටේ පස්වල්පියක් අරගෙන මහණෙනි මේ නිය පිටේ තියෙන පස්වල්පියද විශාල මේ පොළවේ තියෙන පස්ත කියලා. ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි නිය පිටේ ගත්ත පස් ඉතාම පල්පයයි මේ මහා පොළවේ විශාල පස් ප්‍රමාණයක් කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි අන්නේ වගේ තමයි මේ මිනිස් ආත්ම පහේ ඉඳලා සුගතියේ ඉඳලා මරණයට පත් වෙන අයගේ නැවත සුගතියට එන අය නැවත මිනිස් ලෝකයට එන අය මෙන්න මේ නිය පිටකගත්තු පස් කල්පය වගේ කල්පයයි. මරණයෙන් පස්සේ අපාගත වෙන සත්‍යයන් දුගතිගාමී වෙන සත්‍යයන් මේ මහා පොළවේ පස් හා සමානයි කියලා. බණන් පිළිත මේ උපමාව බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නවත් අතිශෝක්තියෙන් දේශනා කළ නෑ. ධර්මය අසත්‍ය කියලා මිනිස්සු බය කළ ධර්මයක් අරගෙන නෑ බුදුදහම කිසිම අවස්ථාවක. පැහැදිලිවම වඩාත් උචිත ගන්න පුළුවන් ඉන්න උපමාවයි බුදුහාමුදුරු ගන්නෙ. බලන්න මේ උපමාවෙන් දේශනා කරන කාරණේ කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ලෝක ජනගහනේ කෝටි 700ක් විතර ඉන්නවා මහා විශාල ජනගහනයක් නේද මේ ඉන්නේ. එච්චර ජනගහනයක් ඉන්නවනම් මනුස්සයන් වශයෙන් ඉපදෙන එක අමාරු නෑ නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්නතුනේ මට කියාගන්න මේ කෝටි 700ක කියන ජනගහනය මේ එක වේගුලක උඹසක ඉන්නවා ඊට වඩා ප්‍රමාණයක් අක්කෝ. එක කූඹි කුලක බලන්න කූඹි හේජියට යන අවස්ථාවකදී අර සංඛ්‍යාව මේ මනුස්ස ලෝකෙ ඉන්න සත්ත්වයන්ට වඩා ප්‍රමාණයක් ඒ කූඹි කුලක නැත්නම් උඹසක ඉන්න වේයන් ඉන්නවා. අහස පියාගෙන කුරුල්ලන් පොළොව යට ඉන්න ගැටිවිල්ලන් ආදී සත්ත්වයන් මොහොතේ ගංගාවල ඉන්න සත්ත්වයන් වැනි මේ ත්‍රිසං ආත්ම භාවයෙන් ඉන්න අපට පේන 31 භවයන්ගේ එකම ආත්ම භාවයේ විතරක් ඉන්න සත්ත්වයන් වයි. අපට නොවැෙන තවත් පින්නතුනේ තවත් 29ක් භවයන් තියෙනවා සතර. මේ අපට නොපෙනෙන පැත්ත. මේ අපට පේන එකම පැත්ත මෙච්චර නම් පින්නතුනේ අනිත් සත්‍යයන් කොයිතරම් නම් මේ විශ්වයට. එවැනි විශාල සත්ව සංසාරයක් මැද තමයි මේ මනුස්සයන් වශයෙන් අපි මේ ආත්ම භාවය ලබාගෙන තියෙන්නේ. මේක පින්නතුනේ ඉතාම දුර්ලභ අවස්ථාවක්. මේ දුර්ලභ අවස්ථාව අපි කෙතෙක්ද කියලා තේරුම් ගත්ත පින්නතුනි අනවශ්‍ය වැඩ සියල්ලක්ම බැහැර කරනවා. ජීවිතේ වඩාත් වටිනාම දේ විතරක් කරන්න අපි පෙළඹෙනවා. ආනෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා මතක තියාගන්න අපි මේ ලබාගෙන තියෙන ලේසියෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපට ලෝකයන් සියල්ලක් හසු වුණා ලබාගත්තු මනසාත්ම භාවයන් ඒ වගේම මේ ඉපදිලා තියෙන බුද්ධෝත්පාද කාලයක් කියන මේ සාධක දෙක අනිත් අනිමි මෙච්ච සියල්ලම වඩා වටිනවා. උදේක මනුස්සයන් අතින් ඉපදුනා විතරක් නෙවෙයි සතර අනාදිමත් කාලය අතිශයින් සාර්ගිතා පුරලා ප්‍රාර්ථනා කරලා පින්කම් කරලා අප මේ සම්මා සම්බුදු ශාසනයක් මේ ලබාගෙන තියෙනවා. ඒ නිසා මේ ලබාගත්තු අවස්ථාවේදී අපි ප්‍රධානතම අපේ කාර්යභාර ගන්නට ඕන මේ සතර ස්වභාවය අවබෝධ කරගෙන මරණයෙන් පස්සේ අපාගත නොවන විදියට චර්යාවන්තකම් කර ගැනීම. බුදුරජාණන් වහන්සේ පුරාවක 45 ධර්මතරව කරා ඇතරමින් දේශනා කළේ මෙන්න මේ සත්‍යයන්ට නැවත මේ මිනිසාත්ම භාවයෙන් පල්ලෙහාට නොයන විදියට අනුශාසනා කරන්නයි උන්වහන්සේ උත්සාහ කළේ. ඉතාම කරුණාවෙන් මේක දේශනා කළේ. බුදුහාමුදුරුවෝ නිමිති පාදර හැමදාම මහා කරුණා සමාපත්තිය සමවැදින බලන මද මම කාටද පිටවන්නේ කියලා. ඇතැම් විට එදාම මිය ගිහිල්ලා අපාගත වෙන සත්‍යයන්ගේ නිවෙස්වලට වඩිනව පිටපාති ලබා ගන්න. බුදුරජාණන් වහන්සේ පිටපාති අවශ්‍ය නිසාම නෙවෙයි යන්නේ. අර ඇතැම් විට එක මොහොතේ පිටපාතේ බෙදලා ඒ තින් සමින්ම සුගතිගාමී සත්‍යයන් ඉන්නවා. අන්න එවැනි අයට මෙන්න මේ අවස්ථාව ලබා දෙන්නේ කියලා කියන්නේ. ඒ නිසා හමු වෙන මිනිසුන්ට දේශනා කළා මෙන්න මේ මානසික අපේ ජීවිතවල තියෙනවා මේ අනුතරින් බේරෙන්නේ නැහැ කියලා මහා කරුණාවකින් මේ ධර්ම ලෝකෙට දේශනා කළේ. ඒ නිසා අපි මෙතනින් ලෝකේ අපි දකින්න අහන දේවල් අතරින් වඩාත් වටිනා දේ තමයි ධර්මය. ඒ ධර්මයට ඉකාම ගරු කරන්න ඒ ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේට හදවතින්ම වඳින්න, ඒ ධම්මඟ ගමන් කරන, ඒ ධම්මඟ අපට කියාගෙන අපේ ආම්තුරුන්ට ගෞරව කරන්න, ස්වාමීන් වහන්සේලා රැකගන්න, ස්වාමීන් වහන්සේට උදව්කාර කරන්න. ඒක අපේ බෞද්ධයන් හැටියට අපේ ජීවිතවල ප්‍රධානම වගකීමක් වෙන්නට ඕන. මේ අනිස්ථානයට ඇති කරගෙන අද වෙන තුනිමාමයේ ඇසන්ට ධර්ම දේශනාව සඳහා මාතෘකාවෙන් තෝරාගත්තේ ධම්මපදයේන ගාථාව. සබ්බදේශේ උන්තජ්ජන්ති නිර්යක්ඛාපකම් වෙනෝ සත්‍යං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාතව. බුදුහාමුදුර දේශනා කළා මේ ලෝකේ සත්‍යයන් ගොඩක් හතරකට ගාලා එක පිටසක් කියනවා ගබ්බමේකේ උන්තජ්ජන්ති. සමහර අය නැවත මව කුසකේන සත්‍යයන් වෙනවා. මනස ආසභාය හොයේවා නැත්නම් සතෙක්ටි උපාරේ හොයේවා වශයෙන් නැවත මව කුසකේන සත්‍යයන් වෙනවා. නිර්ණ පාපකම් විනෝ වඩා පාප කර්ම කරපු අය නිරයට යනවා. නිරයලයි මෞතකකින් ඉපදෙන්නේ ඕපපාතික සත්‍යයන් හැටියට. සමහර දෙවිවරුත් එහෙම ඉපදෙනවා ඕපපාතිකව ඉපදෙන්නේ. බ්‍රහ්මයන් ඕපපාතික. නිරයගාමී සත්‍යයන් විශේෂයෙන් ඕපපාතිකව මෙතනින් සුදුරනවත් එක්කම හරියට ඔසවාගෙන ගිහිල්ලා තිබ්බා වගේ නිරය ඉපදෙනවා. ඒක විශ්ව ධර්මතාවයයි. සත්‍යං සුගතිනෝ යන්ති යහපත් වැඩ කටයුතු කරපු අය ස්වර්ගයට යනවා. මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ ආදී සුගති තැන්වලට යනවා. ඒ වගේම ආත්මස් භාවයට පත් වෙච්ච උත්තරයන් වහන්සේ පිරිනිවන් පානවා. උන්වහන්සේලා නැවත ඉපදෙන්නේ නැහැ. හරියට පහනක් නිවේ කියන පස්සේ ඒ දිවි ගිය පහන පොතෙන්ද කියාද කියලා කියන්න බැරුව වගේ රහතන් වහන්සේලා මරණයත් එක්ක උන්වහන්සේලා පිරිනිවන් පානවා. මහාචර නැවත සතරීප දෙන්නේ නැහැ. මෙන්න මේකයි ගාථාවේ තේරුම. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් අරමුණු කරගෙන. බුදුහාමුදුරු ජීවත් වෙච්ච කාලේ මණේකාර කුලූපගතිස්ස කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. මණේකාර කුලූපගතිස්ස හාමුදුරු. මේ හාමුදුරන්ට මණේකාර කුලූපගතිස්ස කියලා කිව්වේ මේ ස්වාමීන් වහන්සේ නිතර ඇතුළු කරපු ධාරිතෙක් හිටියා. පොතොල් රජතුමාගේ කටයුතු කරන, සේවය කරන මැණික් උපදමන කර්මකාර පුත්‍රයෙක්. ඒ නිසා තමයි උන්වහන්සේට මේ මණිකාර කුලූපක කියන විශේෂණ නාමය දෙන්නේ. මෙන්න මේ තිස්ස හාමුදුරුවෝ උන්වහන්සේගේ නම තිස්ස අර මුලින් යොදවපු විශේෂණයක් විදිහට හඳුන්වන්නේ. මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේගෙනේ උන්වහන්සේ අවුරුදු 12ක් තිස්සේ එකම නිවර්තකට නිතරම පිටපාතේ වැඩියා. ස්වාමීන් වහන්සේගේ සිරසක් තියෙනවා සමහර හිතවත් ධාතුෝ ඉන්නවනම් ඒ ධාතුයන්ගේ නිවෙස් වලට නිතර වඩින ගැතියක් තියෙනවා. දුක හඳෙන් කාලෙත් එක තිබුණා. සැඳ හැටියයි ඉන්නවනම් ඒ සැඳ හැටියගේ නිවෙස් වලට වැඩම කරනවා. මේ තිස්ස හාමුදුරුවෝ අවුරුදු 12ක්ම මේ මැනේජ් වැඩ කරන මේ ධායක මහත්තයගේ ගෙදරට වැඩම කළා. එක්තරා දිනක උන්වහන්සේ වැඩම කළ ගානේ වළඳන අවස්ථාවේදී මේ මැනික් වැඩ කරන මේ ධාර්ම මහත්තයා ඒ අවස්ථාවේදී ගෙදර මස් වර්ගයක් අපලී හිටියා. මේ මස් කපාගෙන අවස්ථාවේදීම පොතොල් රජතුමා මැනික්ක් කෙවල තිබුණ සේවකේ ගියාතේ මේ මැනික ඔබ සම්මලි වන්න කියලා. දැන් මේ අතේ ලේසි වෙච්ච මේ මිනිස්සයා මොකද කළේ? අර ලේසි මුණු අතින්ම මේ මැනික අරගෙන එතනම් කිවිච්ච තේකියා කුලින් තිබ්බා. මේකේද ඇති කළා පින්නතුනි පොත් වාලකිනේ. ලිහිණියක් ඇති කළා. මේ ස්වාමීන් වහන්සේ දානේ වලද ඉන්න අවස්ථාවේදී මේ සිද්ධිය හොඳට බලාගෙන හිටියා. මේ ලිහිණිය පින්නතුනි දැක්කාර මැනික. මැනික හේගය ඇවිල්ලා තිබ්බේ මේ කුරුල්ල හිතුවා, මේ පස්සියා හිතුවා, මේ මස් කැලලක තියෙන කියලා. එතකොට මේ සතා මොකද කළේ? අර මැනික අතනරගෙන උගිල්ලේ මේ සිද්ධිය අර මැනේ කර්මාන්ත කරනල දායකයෙක් එක දැක්කේ නැහැ. ඔහු මේක දැක්කේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ දැක්ක වෙනත් කවුරුවත් දැක්කේ නැහැ. ඊට පස්සේ උවර තමන්ගේ කටුසතල් ඉවර වෙන බැලුව මැනික කොහෙද දැන් තියෙන්නේ කියලා. මැනික තිබ්බ තැන බැලුව බලනකොට එතන නැහැ. හැම තැනම බැලුවා වෙන වෙච්ච දේකුත් නැහැ, පිටින් කවුරුවත් ආවෙත් නැහැ. මේ මනුස්සයා සැකසලා මේ හාමුදුරුවන් ඕමේතු අනිවාර්යයෙන් මේ ආමුදුර සමයේ මේක ගත්තේ කියලා. මොහු මේ ස්වාමීන් වහන්සේට දාණය දෙදුවට ස්වාමීන් වහන්සේගේ ගුණ හරියට හඳුනාගෙන හිටියේ නෑ. මොනවාගේ රහතන් වහන්සේ කෙනෙක් කියන අවබෝධය මේ පුද්ගලයාට තිබුණේ නෑ. ඔබ සැකකලා ස්වාමීන් වහන්සේගේ. ඇහුව ආමුදුරනි ඔබ වහන්සේ මේක ගත්තද කියලා. නෑ මම ගත්තේ නෑ කියලා කිව්වා. ඔහු කිව්වේ නෑ මේ පුරුල්ලා මේක ඉල්ලා කියලා. ඇයි නොකිව්වේ? දන්නවා කිව්වනම් මේ කුරුල්ලා පණ පිටින් එන්නේ මේ කුරුල්ලා මරණයට පස් කරලා මේක ගන්නවයි කියලා. එන් සානි ශබ්ද හිටියා. දෙතුන් වතාවක් ඇහුවා හරි හරි සිවෙන් ගත්තේ නෑ කියලා. මේ මෙන්න අවස්ථාවේදී පින්නතුණිය මෙයාට වාක්‍යයෙන් ගියා. මොහු දැන් මේ ස්වාමීන් වහන්සේට දඬුවමක් දීලා හරි මේක ගන්නයි දැන් සූදානම්. ඔහු කලේ ලංවාක් අරගෙන මේ ස්වාමීන් වහන්සේගේ හිස වෙලලා එතනම තව ලියු කෑල්ලක් අරගෙන ඒ හිස දැඩිලියෝම කිරගෙන විදියට මේ ස්වාමීන් වහන්සේට වද දෙන්න පටන් ගත්තා. මේ අවස්ථාවේදී පින්නතුණි ගෙදර හිටිය උපාසිකාව, ඒ උපාසිකාව ශ්‍රද්ධාවන්ත කෙනෙක්, මේ දායකට වඩා ශ්‍රද්ධාවන්ත වූ ඇය කෑ ගැළුවානේ මේ ස්වාමීන් වහන්සේ කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැහැ. මෙහෙම හිංසාවක් කරන්න එපා කියලා පොළවේ ගෑ ගෑ යඬුව අර මිනිසයා. නමුත් ඒත් මේ තැනැත්තා ඒකට නම් උත්සාහ දුන්නේ නැහැ. ඊට වඩා ලොකු වගකීමක් තියෙනවා. දැන් මේ රජතුමාගේ මේ කාර්ය හරියට හිත නොවෙති ඔහුට දිවිදෙන්න වෙනවා. ඒ නිසා ඔහු දැන් මේ කොහොම හරි මේක ගන්නයි බලාපොරොත්තු වෙන. මේ මෙන්න අවස්ථාවේදී අර ස්වාමීන් වහන්සේට දෙන පද වේදනා නිසා අර පිට දැඩිසේ ඉර කිරීමේ හේතුවෙන් මුන් වහන්සේගේ නාසයෙන් කන් දෙකේ ඉලේව ගිරෙන පටන් ගත්තා. මේ අවස්ථාවේදී අර පොත්පහලේනිය දෙන්න ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගෙන් වැගිරෙන ලේ බොන්න පටන් ගත්තා. මෙහි වෙනකොටම අර මැනේජ් වැඩ කරන මිනිස්සු මේක දැකලා දැන් මේ බලවත් කේන්තියකින් ඉන්නේ ප්‍රෝදේකින් ඉන්න අවස්ථාවේ අර කතාවට පයින් ගැහුව වේගෙන්. ඒ මහාපාර දැවිච්ච පොත්පහලේනිය පින්නතුනේ එතනම නිය ගියා. ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ කියන්න පටන් ගත්තා දායක මහත්මිය ඔයි පොත්පහලේනිය තමයි ඔයි මැනේජර් කියන්නේ කියලා. ඔව් බැලුවාර කතා දැන් මැරෙලා ඉන්න සතා මැරුණ නිසායි කිව්වේ නැත්නම් මොනවහේ කියන්නේ. අර අවස්ථාවේදී සතාගේ බඩපළල බැලුවා බලනකොට පින්නතුනි හරි මේ මිනිස්යා බලවත් ඒ කම්පාවට පත් වුණා. ඔහුතර කාන්තාව මුලින් පොළවේ ගිහිල්ලා කෑගෙන ඌ වගේම ඌ කිව්වා අනේ ස්වාමීනි මම සංසරට මහානතුරක් කරගත්තේ මට සමා වෙන්න මම මේ නොදැනුවත් තමයි මේක කළේ කියලා බොහෝසේ මුන් වහන්සේගෙන් අවසර ගත්ත සමාව ගත්තා. නමුත් ස්වාමීන් වහන්සේ කිසිම අමනාපයක් මේ පිනොල ඇති කරගත්තේ නැහැ. මුන් වහන්සේ එතනින් නික්මලා ගියාමවත් කිසි දවසක මේ නිවසට පින්න පාට වැඩිුනේ නැහැ. මෙන්න මේ සිද්ධියෙන් කලක් ගත වුණා පින්නතුනි අර ස්වාමීන් වහන්සේ රහත් භාවයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉතම කෙනෙකුට ඝාතනය කරන්න බෑ. මුන් වහන්සේලා කැමැත්තේ මාය සංස්කාරය අත්හරින්න ඕන. අත්හැරියොන විතරයි පිරිනිවන් පාන්නේ. මුන් වහන්සේටත් අර ඇති වෙච්ච වේදනාව බොහොම බලවත් වුණා. ඒක රෝගයක් බවට පත් වුණා. ඒ තුලින්ම තමයි මුන් වහන්සේ ආය සංස්කාරය අත්හරින්නත් සිදුවුනේ. මෙහෙම කලක් ගත වෙලා මේ ස්වාමීන් වහන්සේ පිරිනිවන් පෑවා. අර්මාන් දුක අනිත්‍යත් කියන එක කලක් කියලා මරණයට පත් වුණා. මෙන්න මේ සිද්ධිය නිමිති කරගෙන දිනක් වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලාගෙන් මේ නීගී සොයගේ සසර ස්වභාවය කොහොමද කියලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කළා. බුදුහාමුදුරන් දේශනා කළා මහණෙනි අර ගෙදර විදිය පොත්පහලෙන්නා ඒ නීගී පොත්පහලෙන්නා ඒ ගෙදරම පස්සේ කාලේ අර ආන්තරෝගයේ සිටේ දරුවේ තලිපදුනායි කියලා පිළිස්සන ගත්තායි කියලා. දප්පණේකේ උපජ්ජන්ති සමහර අය ගැබෙන් කැපත පිළිස්සනගෙන ඉපදෙනවා. නිරහන් පාපකම් විනෝ අර ස්වාමීන් වහන්සේට බොහොම දැඩි සේවද දීපු අර මැණික් වැඩ කරන මිනිසයා මේ කලේ බලවත් අකුසලයක් වෙනතුනි ස්වාමීන් වහන්සේ මෛත්‍රී සිතින් සමාව දුන්නත් මේ කලේ බලවත් වරදක් රහතන් වහන්සේ කෙනෙකුගේ ලේසල වීම බලවත් වරදක් පාපයක් මේ පාපේ නිසාම පින්නතුනි අදත් මේ තැනැත්තා නිරේ දුක් විඳින මැටි ඒ තැනැත්තා නිරේ ගාමි වුණාය කියලා බුදු අනුසඳහන් කළා. නිරයන් පාප කමිනු නිරේ ගාමි වෙනවා. සත්කම් තුරු සුගතිනෝ යන්තේ අර නිවසේ හිටිය බිරිඳර මැනික් වැඩ කරන මිනිස්සෙගේ භාර්යාවක සද්ධාවන්ත කෙනෙක් ඒ තැනැත්තිය හරියට සද්ධාවෙන් හර දාණය දුන්නේ ඒ තැනැත්තිය මේ ගිහිල්ල පස්සේ කාලේ දිව්‍ය ලෝකෙ ඉපදුණා. මේ ස්වාමීන් වහන්සේ පරිනිබ්බාණය අනාත්මවා. මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලී උන්වහන්සේ නැවති පෙදර කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. බලන්න පිළිතුනි පුජ්‍යලයන් හතර දෙනෙකුගේ ගති හතරක් ගැන මේ දේශනා කළා. මෙතෙක් පිළිතුනි උන්වහන්සේ දේශනා කරපු මේ ගාථාවෙන් අපට සසර ස්වභාවයෙන් අවබෝධයක් ලබන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දහම පිළිතුනි ප්‍රධාන වශයෙන්ම දේශනා කළේ සප පාප සංකරණ කියපු ආකාරයට පව් වලින් මිදෙන්න කියලා. අකුසලෙන් මිදෙන්න කියලා. අකුසලෙන් මිදෙන්න කියලා දේශනා කළේ පිළිතුනි මරණයෙන් පස්සේ අපාගත වෙන නිසාම නෙමෙයි. යකුසලේ ප්‍රාණඝාතය අකුසල දහම් බොරු කීම් ආදී කය වචී දුස්චරිතයන් කරනවා නම් මිත්‍යා දෘෂ්ටි වැනි මනෝ දුස්චරිතයන් යෙදෙනවා නම් පිළිතුනි මෙලොව වශයෙන් ජීවිත අභාගයේ සම්පන්න වෙනවා. අකුසල කරන්නේ ජීවිත බලන්න වටා පිටන්නේ නැත්නම් අතුරු කරනවා නම් ඇතැම් විට මේ පිළිතුරේ කියවලවත් ඒ වගේ අවස්ථාවක් සම්මත නැඹුරු වෙච්ච අය ඉන්නවා නම් මෙලොව වශයෙන් ඉගෙන ගන්න කෙනෙක් නම් අධ්‍යාපනික වශයෙන් පිරිනව. ඒ විතරක් නෙවෙයි රැකිරක්ෂා කරන කෙනෙක් නම් ඒ රැකිරක්ෂා ස්ථානවලදී බලාපොරොත්තු ආකාර උසස්කින් නොලැබී යන ඒ වගේම වෙනවා. ජනක සමාජයක් එක්ක ජීවත් වෙනවා නම් ඒ සමාජය අප්‍රසාදයට පත් වෙනවා. දෙඩ දුක් බහුල වෙනවා. ජීවිත අවසාන කාලයේ එක්තැනල බොහෝ කාලයක් දුක් විඳින වෙනවා මේ අපකල් දහම් කරන අයට. ඒ නිසා දිනවල සමහර අය හිතනවා අපකල් කරන අය බොහොම සතුටින් ජීවත් වෙනවා කියලා. බාහිරට දැනෙන ධනවත් වශයෙන් දෙනවා පින්නතුනි. නමුත් එයාගේ ජීවිතේ අභ්‍යන්තර මහා සීනි ගොඩක එකක් තියෙන්නේ. ඒ නිසා අපකල් කරලා නරක වැඩ කරලා ජීවිතේ සම්පූර්ණ කෙනෙක් නැහැ. කෙනෙක් ජීවිතේ මෙලවදීමට බලාපොරොත්තු වෙනවා නම් පින්නතුනි හැකියාවක් ජීවිත අපසරේ වළපින්න. ඒක තමයි මෙලොවටේ නිරෝගී සම්පත් ලබන්නේ. දරුවන්ගේ ජීවිත නිසමකට යන්නට, ගෙදර දොර අසමගිය ආදී කටයුතු අනුවන්නට, ඒ වගේම නිවසේ වැඩ සාර්ථක වන්නට, දූ දරුවන්ගේ අනාගතය සඵලවන්නට මේ සියල්ලක් හේතු වෙන අපසලෙන් මිදීම. අපසල කරනවා කියලා කියන්නේ පිණුතුනි මහා දුක් විඳර ප්‍රමාණයක් අපි නිවසට දානස්සා වෙනවා. ඒ නිසා ඉතින්ම කරන්නත් කවුරුවත් කැමති නැහැ. ඒ නිසා අපට කෙටි කාලිනුව යම් යම් අවාසි සිද්ධ වෙන්න පුළුවන්. ඒ අවාසි සිද්ධ වුණත් පිටතුනි දීර්ඝ කාලිනුව වෙන දුක ගැන හිතලා දීර්ඝ කාලිනුව අත්පත් වෙන දුක් ගැන හිතලා ඇතිකාක අපි අකුසලෙන් මිදෙන්නට ඕන. බුදුහාමුදුර දේශනා කළේ අකුසල කියන්නේ අන්න ධම්ම හැටියට, කළු ධර්ම හැටියට. සත්‍යයෙන් අකුසල ධර්ම අදෝපාමං ගමන්නේ කියලා දේශනා කළා. සියලුම අකුසල ධර්ම පුද්ගලයා පහයට කරනවායි කියලා. ප්‍රාණඝාතය අකුසල කරනකොට ලෙඩ දුක් වැඩි වෙනවා. බොරු කීම ආදී වචී දුක්ඛටි එදෙනකොට සමාජ අනිත්‍ය අප කෙරෙහි තියෙන විශ්වාසය නැති වෙනවා. අපි දුක්ඛීන වෙනකොට, අපි සොර සංඝාදී කරනකොට සමාජ අනිත්‍ය අප කෙරෙහි තියෙන ගෞරවයේ විශ්වාසය අඩු වෙනවා. විසරදව නිර්මයව කෙනෙක් ඉදිරියට යන්න පුළුවන් අවකාශය නැති වෙනකොට ඒ නිසා තමයි ආර්ථිකයෙන් යන්නව අවශ්‍ය දෙුණත් මහා ධනවතුන් නොවුණත් හැකිතා පින්නතුනි ජීවිතය අකුසලෙන් මිදෙන්න. ඒ අකුසලෙන් මිදෙච්ච ප්‍රමාණය තමයි ජීවිතේ සැනසීම තියෙනවා. ඒක පාඩුවක් නෙවෙයි. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ප්‍රධාන මනසාසනාව තමයි මුල් මනසාසනාව තමයි සබ්බපාපස්සකරණං අකුසලෙන් මිදෙන්න කියන කාරණේ. දෙවෙනි අනුශාසනාව තමයි පින්නතුනි සමහරක් සංකිටන් ඉන්නවා අපි අයහපත් දේවල් කරන්නේ, අපි ප්‍රාණඝාතය කරන්නේ, අපි අසල දෙන කරදර කරන්නේ, ඒ නිසා අපි අමුතුවෙන් පින්කම් කරන්න ඕනේ, අමුතුවෙන් පස්සල යන්න ඕනේ, අමුතුවෙන් සිල් ගන්න ඕනේ කියලා. අනිත් අයට කරදර නිසා අනුකරණය කරන එක හොඳයි. නමුත් පින්තුනි එකමනකින් අපට පැහැින්වට පත් වෙන්න බෑ. අපි වරදින් මිදෙනවා වගේම අනිත් පැත්තේ අපි කුසලයේ යෙදෙන්නට ඕන. මේ අපි පින්නතුනි අපි මේ භුක්ති විඳින්නේ අපි හිතේ කරපු මහා පුණ්‍ය කර්මයක ඉස්සීමාසයක්. හරියට මහා ධනයක් උපයාගෙන ගිහිල්ලා මහා සුපිරි හෝටලෙක ඉන්න වගේ දෙයක් අපි මේ කරන්නේ. හෝටලෙක ඉන්න කෙනෙක් මහා ධනයක් උපයාගෙන ගිහිල්ලා ඉන්නකොට දිනයක් පාසාම සමාන ධනිය අඩු වෙනවා. කලකදී ධනිය අවසන් වෙනවා. ධනිය සමායෙ ඉන්න කාලෙ උපයා නොගත්තොත් ධනිය කියනකන් ඉඳලා සමාජ එළියට බහැලෙන්න වෙනවා. අන්නේ වගේ තමයි පින්නතුනි අපත් මේ මහා ධනයක් ලබාගෙන ඇවිල්ලා ඒක පුදුමින්දලා අපි ඒක විතරක් හිතියොත් අපිට යන්න වෙන්නේ 37. 37 යනවා කියලා කියන්නේ මේ කුසලයේ ගෙවෙනමත් එක්කම අපිට ඉතුරු වෙන අපසල් දහම් දෙක ඇතැම් විට අතීතයේ කරපු අකුසලයක් ඉස්මතු වෙලා අපි අපහාසක වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ගෙවෙන කුසලයක් එක්කම පිටුතුනි ඊට නොදෙවෙනි ආකාරයට ජීවිතේ සිද්ධාම් කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානමයන් පුණ්‍ය කිරේවත්තෝ තීරමයන් පුණ්‍ය කිරේවත්තෝ භාවනාමයන් පුණ්‍ය කිරේවත්තෝ කියලා ත්‍රිවිධ පුණ්‍යක් කියවාගෙන දේශනා කරා. දන් දෙන්න පුළුවන්, සීල රකින්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්. දන් දීම පිණිස ජීවිතාසනෙන් අපිට කරන්න පුළුවන්. උදෑසනව ජීවිතා අපිට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වතුර ටික, වතුර ප්‍රෝත්ය කිණක්වත් ටික, මල් ටික අපිට පූජා කරන තැන් ඉඳන්ම අපේ ජීවිතේ විවාහ සින්දහම් කරගන්න පුළුවන්. බොහෝ දිනක ඉඳන් ඉන්න දන් දෙනකොට නිවස ඉඳලා පන්සලට මහා හිමියන් දානය ගෙනලා දෙන සාමික දානය විතරයි අපට මතක් වෙන්නේ. නමුත් පන්සලට එන්න කලින් පින්තුලි කරන්න ඕන පින්කම් වාක් තියෙනවා. තමන්ගේ නිවස ඉන්න වැඩිහිටි අම්මා තාත්තා ඉන්නවා නම් උදේ සැලකන්න, ආර්ථිකය ඉන්නවා නම් සැලකන්න, නිවස ඇති කරන සතුන් සුරසල් සතුන් ඉන්නවා නම් ගෙස්ස තුන නිසි වෙලාට කැම එක දෙන්න. මේවත් පින්තුලි මහා පින්කම්. ඒ වගේම නිවස ඉඳගෙනම පින්තුලි අපට වාස් ගන්න දෙන්න පුළුවන්. අතරණ කෙනෙක් ඉන්නවා නම් ගමන් අඩුපාඩු මාසෙට සැරයක් කලින් අපට කැම වෙනත් දෙන්න පුළුවන්. මඟතොටේ හමු වෙන කෙනෙකුට පුළුවන් හරි උපකාරයක් කරන්න පුළුවන්. මේ දේවල් කරනකොට පින්තුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් තමයි ලොකු දෙයක් අඩු නැහැ කියලා. නමුත් මේ අඩු වෙන දෙයට වඩා පින්තුනි ලොකු ඉතිරියක් අනිත් පැත්තෙන් තමයි එන්නේ. ඒ නිසා ටිකෙන් ටික හරියට දන් දීම පුරුදු කරගන්නට ඕන. ඒ වගේම සාන්තික දානෙ පින්කම් මත ඉන්න මානසික තියෙන පින්කම් අනිත් සැලකනවා. අපේ නිවසට වඩම්මල ස්වාමීන් වහන්සේලාට දානයක් දෙන්න බැරි වුණත් අසලක නිවසට දානයක් දෙන අවස්ථාවක ජීවිත සහභාගී වෙන්න ප්‍රමේ හරියට උපකාර කරන්න. ස්වාමීන් වහන්සේලට වතුර කෝප්පකින් හරි සත්කාරයක් කරන්න. ඒ දෙතන බලල තමයි සතුට වෙන්න. ඇතැම් දිවි ලෝකවල ඉන්නවා මුගලන් මහරහතන් වහන්සේට මනස්සාවල දිවි ලෝකවල වැඩම කරනකොට උන්වහන්සේ දැකලා තියෙනවා සමහර රජවරු දන් දීපු සමහර රජවරු ඉතාම අල්ප ආශිර්වාදයේ දේවරු වෙනා පුඩා දිව්‍ය විමානවල ඉන්න අවස්ථාවේදී ඒ දානය සෝදානම් කරපෝ දානෙ කිසිම වේදමක් නොකර ශ්‍රද්ධාවෙන් දානෙ සෝදානම් කළා. දානෙ පිළිගන්න රජතුමාගේ යමතියා ඊට වඩා මහා ඉහළ දිව්‍ය විමානවල මහේස්ථාපක දේවරු වෙලා ඉදිරිච්ච අවස්ථාවගෙන බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර අල්පේස්ථාපක දේවරු මුගලන් හාමුදුරන්ට කියනවා මම දාන දෙනකොට සකසා දානෙ දුන්නේ නැහැ. මම හොඳට සිත පහදවාගෙන දුන්නේ නේ. නිකන් ආවට ගියාට නොතන කිලින් දුන්නේ. ඒ නිසා මට මේ සම්පත් අඩුනේ. මනස ලෝකේ ගියාම මිනිසුන්ට කියන්න. සත්‍යයෙන් සෝදානම් කළ සකසලා මනවින් දානේ දෙන්නේ දෙන්න කියලා මනස ලෝකෙට කියලා කියන්න කියලා. මුගලන් ආනන්දට කියලා තේමෙනවා. ඒ නිසා ඒ දෙවරුන්ට වෙන කියන්නේ බැරි වුණත් ඒ දෙවරු අපිට පණිවිඩකාරයන් මාර්ගයෙන් හරියවල තියෙනවා මෙහෙම කරන්න කියලා. එනිසා දිනසෙන මෙහෙම දහමක් මේ ලෝකේ තියෙන අපට නොපෙනෙන ලෝකයක් මේ විශ්වයේ තියෙනවා. ඒ වගේම ප්‍රාණඝාතාවක් යකසල්ලෙන් හැකිතාක් වැළකීමේ ගමන් අනිත් පැවිදි ජීවිත සුවපත් කරන විදියට පුළු වෙන්න සමන් කරන්නේ. බොහෝ දෙනා තමන්ගේ නිවස යන අනුරුද්ධ විතරයි බලන්නේ. සිය දූ දරුවන්ගේ තියෙනවා ගැන විතරයි බලන්නේ. නමුත් වෙනතුනේ දූ දරුවෝ ඉන්නේ නැත්නම් ඉන්නවා නම් අනිත් දූ දරුවෝ වෙනුවෙන් යම් දෙයක් කරන්නේ. ඒක ඉතාම වටිනා දෙයක්. අපි ඇතැම් විට අපේ දූ දරුවන් සීල වෙනව දකින්න, නිරෝගී වෙනව දකින්න, විභාග වලින් සමත් වෙනව දකින්න විතරයි අපි කැමති. නමුත් පින්නතුනි ඒ දරුවන් සමගාමීව පුළුවන් නම් අසරණ ලෙඩ දුක්වලට පත්වල ඉන්න ඉගෙන ගන්න දක්ෂ දරුවන් ඉන්නවා. එවැනි දරුවෙක් තෝරගෙන පුළුවන් නම් කලකන්න. ඒක තමයි දරුවට කරන ලොකුම ආශිර්වාදයක්. දරුවෙක්ගේ උපන් දිනයකට රෝහලක ළමාරෝ පලකට ගිහිල්ලා ළමයි ටිකට සංග්‍රහයක් කරන්න, ළමා නිවාසයකට ගිහිල්ලා ළමයින්ට උදව්වක් උපකාරයක් කරන්න, මේක තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන ලොකු මාත්‍රිවාදය. උපන් දිනයකට සංග්‍රහයක් කරන්නට වඩා සාමාන්‍ය විදියට සංග්‍රහයක් කරන්නට වඩා මෙවැනි පින්කම් කරන එක පින්තුනි ඒ දරුවගේ අනාගතය වෙනුවෙන් කරන සැබෑ මාත්‍රිවාදයක් වෙනවා. ඒ නිසා දාන දිවසේ අපිට නොයෙක් විදියට පින්කම් කරන්න පුළුවන්, ලේඩක් දෙන්න පුළුවන්. මේ නොයෙක් ආකාරයෙන් අපි දන් දෙනවා. මරණයට පත්වෙන සත්‍යයන්ට අපේ දානය දෙනවා අපි. සත්‍යයන් මරණයෙන් මුදවනවා. මේ වේ ඉතාම බලවත් සුත්‍ර කර්ම. ඒ වගේම පින්තුලින් සම්පදානන් ධම්මදානන් විනාශකේ පෝආකාරයේ සියලු ධම්ම සියලු ධාන්‍ය පරදවලා ධර්ම දානමේ තින් සමාන්තරකදායි. ඒ නිසා පින්තුනි හැකිතා අවස්ථාවල ධර්ම දානමේ තින් සමගට සහභාගී වෙන්න. දහම් පත්‍රිකා පූජා කරන දහස්වදපත් පූජා කරන ධර්ම දේශකයන් කරන දේශකයන් මහත්මිය කෙනෙකුට පුරුවෙන් හරි පිළිකරක් පූජා කරලා ධර්ම දානමේ තින් සමේ කොටස් පරිවේ පාටපත් වෙන්න. මේව පිළිපරි සංසද සැප විපාක ගැන දැන විතරක් නෙවෙයි මේ ආත්මභාවයම තමයි ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා, ලොකු ශක්තියක් වෙනවා මේවා. ඒ වගේම සීලමයක් පුණ්‍ය කිරිය වස්තුව කියලා සඳහන් කරනවා. සීලය උසස් කුසලයක් හැටියට පුණ්‍ය ධර්මයක් හැටියට දේශනා කරනවා. දාන මේ වගේ පිළිපරි අපට ඇත්තටම ලොකු විශේෂයක් වෙන දෙයක් නෑ කියලා රකින්න. කිසිම වේදනාවක් නොවේ. ප්‍රාණඝාතය අත්කලොලේ මිදලා විශේෂණයේ නීති සීලේ වන පංච සීලේ රැක ගන්න අතර විශේෂයෙන් බොහෝ දවස්වල අටසිල් දසසිල් ආදී සීල සමාදන් වෙන්න. ඒක වයස ජනකම් ඉන්න එපා. දූ දරුවා කුඩා කාලේ ඉඳන්ම දරුවොත් එක්කම වෙලෙමින් කම් කරන්න. ඒක දරුවන්ට පින්නතුන් අනාගතයට කරන ලොකුම නිධානයක් සම්පත් කිරීමක් වෙනවා. බොහෝ දෙනා දරුවෝ අකීකරු වෙන කාලය ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ දරුවන්ට පස්සේ දෙකන් ඉන්න ඕනේ කියලා. ඒතකොට පින්නතුන් අපට උපකාර කරන්න බෑ. ඒ නිසා කුඩා කාලේ පටන්ම දරුවෝ ටික පන්සල දෙක්කරගෙන ඇවිල්ලා දරුවන්ට ආත්මකම යොමු කරන්න දරුවන්. දරුවන් සීලයට යොමු කරන්න. එහෙම ඇතිකරන දරුවන් පින්නතුනේ ක්‍රමයෙන් වර්ධනය වෙනවත් එක්කම දරුවන් සුමකට යොමු වෙනවා. එහෙම නැති වුණොත් දරුවන් රෝග වාහි ළඟට විතරක් තියලා පෞද්ගලික පන්ති වලට විතරක් ගිහිල්ලා තියලා දරුවන්ගෙන් අනාගතයේ සැප බලාපොරොත්තු වෙන නම් එපා. එවැනි දරුවන්ගෙන් දෙමාපියන් විතරක් නෙවෙයි තැන්නට සමාජයට ලොකු හානියක් වෙනවා. එනිසා දරුවන්ගෙන් අනාගතයේ සැප සම්පත් බලාපොරොත්තු වෙනවා නම් දරුවන්ට දෙන ලොකුම දායාදය තමයි පින්තුනේ ධර්මයේ. ධර්ම දායකය දරුවන්ට දෙන්න. ඒ තුنين දරුවන් සුමකට පත් වෙලා ඊළඟ නාසිනවාදේ ඉස්හාම වටිනවා. ඒ විතරක් නෙවෙයි පින්තුනේ ඇතැම් විට දරුවන් නැතිවත් සංඛිනවනම් විවාහ වෙලට බලාපොරොත්තු නැත්නම් ඉන්නවනම් ඊයේකත් වගේ තියමක් තියෙනවා. ඒ අය හොඳට සිල්වත් හිටියොත් තමයි ඊවලුම සිල්වත් අය තමයි ලැබෙන්නේ. ඒ වගේම සුගතියේ දිව්‍ය ලෝකවලින් රක්ෂ ලෝකවලින් සුත වෙන සමහර පුණ්‍යකාමී සත්‍යයන් ඉන්නවා බලනවා කාගේ සුතේ ඉපදෙන්නේ කියලා. හොඳට සිල්වත් අම්මලාගේ සුතේ තමයි ඉපදෙන්නේ. ඒ නිසා මතක තියාගන්න සමන්ගේ සීලාදී ගුණධම අනුව තමයි සමන්ට අනාගතයේ දරුවන් ලැබෙන්නේ. ඒ නිසා දුක් සීලව ඉදිමින් සිල්වත් දරුවන් බලාපොරොත්තු වෙන්න බෑ. අපේ රටේ ගිය සමහර රත්නාවන්ත උපාසිකාවන් නැතෙන් විට විවාහ වෙලා මාසය දෙක තුන් මාසයේ සිල්වන් කිසි අවස්ථාවක් සඳහන් වෙනවා. ඒ දෙන්නාම සාකච්ඡා කළා අන්වන් අවබෝධයේ සිල්වත් ඉඳලා අනතුරුව තමයි දරුවෝ ලැබීම සඳහා කටයුතු කළේ. ඇතැම් විට එවැනි අවස්ථාවකදී පිළිසඳගත්ත ළමයි ඇතැම් විට දූ දරුවන් සාපේක්ෂව මහ සුවිශේෂී කාර්යභාරයන් කරපුවා ආගෙන මෑත කාලයේ සඳහන් වෙනවා. ඒ නිසා දරුවන් ඇතැම් විට කුස පිළිසින ගත්තට පස්සේ අපට වෙනස් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ නිසා බුද්ධිමත් අය ධර්මය දන්නේ නැත්නම් දරුවන් කුසේ පිළිසින ගන්න කලින් ඉඳන් මේ සඳහා සූදානම් වෙනවා. ඊට කලින් ඉඳන්ම තමා ගුණධම් වලට නැඹුරු වෙලා ඉන්නවා. ඒ නිසා සිල්වත් ගුණවත් යහපත් ධර්මයන් බලාපොරොත්තු වෙන ඇත්තන් අනිවාර්යයෙන්ම සිල්වත් ගුණවත් වෙන්න ඒ තා ප්‍රමාණයට සමන්ට වාසනාවන් දරුවන් ලැබෙන. එනිසා සීලය කියන එක සීලක් යාව ජරා සාදෝ කියලා සඳහන් කළා බුදුහාමුදුරුවෝ. මහනුවර තම සීලය වටිනවා. සිල්වත් තම සීල කියන්නේ පිළිතුරේ කාය වචනේ සංවර කර ගැනීම. බොහෝ විට වර්තමානයේ මහා රැල්ලක් මේ යන්නේ චිත්‍රපටි බලමින් නාට්‍ය බලමින් සංගීත සංදර්ශන කරා යමින් මේ වේගවත් රැල්ලක් කියන්නේ මේ රැල්ල ගිහිල්ලා පිළිතුරේ අනාගතේ මහා මානසික රෝගී ටිකක් තමයි සමාජ පිටුවන්නේ. එනිසා ඔබත් තීරණය කරන්න ඔබත් මේ රැල්ල ගිහිල්ලා ඔබේ ඥාති මිත්‍රාදීනුත් මේ රැල්ල යවලා අනාගතේ දුක් විඳිනවද දහම් මාවතට ඇවිල්ලා සිල්වත් ගුණවත් ගමන් මඟ ගිහිල්ලා අනාගතේ සැනසිලිදායක ජීවිතයකට පත් වෙනවද කියන එක තම තමන් තීරණය කරන්නේ. එනිසා සමාජ අනිත්‍ය වැඩිදට කරනාට අපි මේ මඟ යා යුතු නැහැ. අපට දහමක් තියෙනවා. ඉතාම අමාරුවෙන් ලබාගත් බුද්ධ උපාධි කාලයක් තියෙනවා. ඒ දහමින් අපි ප්‍රයෝජන ගත යුතුයි. එනිසා පිළිපෙළ ඒ කුසල දහම් කරන අතරේදී අපට ඊළඟට ප්‍රධානම දෙයක් තියෙනවා. කුසල කියන එක පින්කම් කියන එක පින්නතුනි ලෝකයේ බුදුරජාණන් වහන්සේලා පහළ නොවෙච්ච කාලවලත් මිනිස්සු කරනවා. බෞද්ධ විතරක් නෙවෙයි අබෞද්ධය සුගතිගාමී වෙනවා. දිව්‍ය ලෝකවල යනවා පින්දහම් කරලා. නමුත් බෞද්ධයෙක් වශයෙන් අපිට ලබන්න පුළුවන් සුවිශේෂී අවස්ථාවක් තියෙනවා, සුවිශේෂී කාර්යභාරයක් තියෙනවා. ඒ මොකක්ද තියෙනුනේ? දුක ඇති වෙන ආකාරය තේරුම් අරගෙන ඒ දුකෙන් නිදහස් වීමේ මාර්ගය බුදුහාමුදුරු දේශනා කළා කියලා. දුක ඇතිවන්නේ කොහොමද කියන එක පැහැදිලිවම දේශනා කළා. බොහෝ දෙනෙක් හිතන්නේ ජීවිතේට කරදර සම්පත වෙනකොට මේ දුකට හේතුනේ බාහිර පුද්ගලයෙක් හෝ බාහිර සිද්ධියක් කියලා. නමුත් වෙනතුනේ අපට මේ වැරදි අවබෝධයෙන් ඉතින් ලැබෙන අවබෝධයක් එන්නේ. සෑමලෙ සම්බන්ධ දෙයක් වෙනතුනේ වැරදි අඩපාඩු අපේ ළඟයි තියෙන්නේ. අපේ ළඟයි තියෙන්නේ. අපි ගන්නවා කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා ඒ කණ්ණාඩියේ තියෙන රූපේ නොයෙක් අඩපාඩුවක් තියෙනවා නම් අපි කණ්ණාඩිය වෙනස් කරන්න යන්නේ නැහැ. අපි මූණේ ඒ අඩුවයි සකස් කරගන්නේ. අන්නේ වගේ පින්නතුනේ බාහිරින් දුකක් වෙනවා නම් දුක තියෙන්නේ බාහිර නෙවෙයි. දුක තියෙන්නේ පින්නතුනේ අපේ අභ්‍යන්තරේ. දුකට හේතුව තියෙන්නේ අභ්‍යන්තරේ. අපි මේ ලෝකේ ගැන බරදවා තේරුම් ගැනීම සහ වැරදි ආකල්ප නිසා අපිට මේ දුක හටගන්නේ. ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරු දේශනා කළා දුකට ආසන්නම කාරණය තෘෂ්ණාව, ආශාව ගැනීම කියලා. බාහිර පුද්ගලයන් කෙරෙහි වස්තුන් කෙරෙහි වේදනා සංඥා සංකාර ආදී මේ අභ්‍යන්තර කාරණාවන් කෙරෙහි අපි යම්තා ප්‍රමාණික දැඩි වාස්තවයෙන් බැඳී සිටිනවා. ඒ බැඳී සිටිය ප්‍රමාණික පිළිතුර අපට දුක. ඒ නිසා සමාය ඉතුරු කරන දේවල් ගැන ආශාව අපි දෙහෙන් ටික අඩු කරගැනීමේ වැඩ පිළිවෙල අපි නිරතුරුව යෙදෙන්නට ඕන. දුකේ නිදහස් වීමේ මාවත තියෙන මෙතනයි පිළිතුර. ඒ නිසා දෙකෙන් ටික ආශාව නඩු කරගන්න අපට අවශ්‍යතාව තියෙන අවශ්‍යතාවය සම්පූර්ණ කරන ගමන් ආශාවන් ටික අපි අඩු කර ගන්නට ඕන. දරුවන් කෙරෙහි පිළිබඳව උනත් තියෙන දැඩි ආශාව ටික ඉතින් අඩු කර ගන්නට ඕන. යුතුයකට අපි මැනවීම කරන ගමන් දරුවන් කියන දරුවන් පිළිබඳව උනත් බැඳීම අපි අඩු කර ගන්නට ඕන. පින්නතුනේ මේ අවබෝධය අපි නිසිලස ලබා නොගත්තොත් අපට දෙමාපියෝ ඉන්නවනම්, අපට සහෝදර සහෝදරයෝ ඉන්නවනම්, අපට දරුවෝ ඉන්නවනම් අනාගතය අනිවාර්යයෙන්ම අඬන වෙනවා. අනිවාර්යයෙන්ම අඬන වෙනවා. අඬන්න කඳුළු ටිකක් මේ තියාගෙන ඉන්නේ. ඒ නිසා ඒ කඳුළු ටික එළියට ගන්න වෙනවා අපි මේ අවබෝධය ලබන ගත්තොත්. ඒ නිසා මෙන්න මේ අවබෝධය ලබා ගත්තොත් තමයි අපි අනාගතේ නොඅඬා ඉන්නේ. මොකද ඒකට හේතුව අපේ වැඩිහිටියන් කියන්නේ යනවා, අපේ සමකාලීනයන් කියනවා, ඇතැම් විට අපට කලින් අපේ දරුවෝ කියනවා. එන්නේ අන්න හේතුක ඔක්කොම මේ ළඟ තියාගෙන ඉන්නේ. ඒ හේතුක ඔක්කොම ළඟ තියාගෙන අපි මේ අවබෝධය ලබා ගත්තොත් මෙවැනි සම්පූර්ණෝත්පාද කාලෙක පිණිසුනේ ඊට වඩා ලොකු අභාග්‍යයක් අපේ ජීවිතවල නැහැ. ඒ නිසා අනාගතේ නොහඬාගෙන පුළුවන් විදියට මනස හොඳට සකස් කරගන්න, ඒ සකස් කරන ධර්මයක් තමයි බුදුහාමුදුරු දේශනා කළේ. පුණ්‍යාර්ථයේ දේශනා කරනවත් සියලුම ප්‍රියමනාප දේවල් වලින් අනාගතේ වෙන් වෙලා ඉන්න සිද වෙනවායි කියලා. අපට ඉන්න දූ දරුවන් ඉදිරි හැම දෙනාගේම අපි වෙන් වෙලා යනවා. වැඩි දෙයක් තමයි අපට තියෙන මේ ලස්සන රූපයත් විනතුරේ ටිකෙන් ටික දුර්වර්ණ වෙමින් මේ තියෙන්නේ. අපට තියෙන ලස්සන නිරෝගී ශරීරය, නිරෝගී භාවයෙන් රෝගී භාවයට, යෝග භාවයෙන් ජරාවට, ජීවිතයෙන් මරණය කරා යන ශරීරයක් අපි මේ පරිහරණය කරන්නේ. ඒ ශරීරයෙන් කවදා හරි දවසක අත්හරිනවා. ඒ අත්හරින්නේ නිකන් මේ මහා ලොකු වේදනාවක් අපේ ජීවිතවලට දීලා යන්නේ. අපි මේ ශරීරයක් හරින්නේ අන්න එවැනි අවස්ථාවකදී මානසිකව නොවැටි ඉන්න පුළුවන් විදිහට ශක්තියක් අපි ඇති කරගන්නට ඕන. ඒ ශක්තිය පින්නතුනේ අපට ලැබෙන්නේ ධර්මයෙන් විතරයි. කොයිතරම් අපි අධ්‍යාපනයක් ලබාගෙන තිබුණත්, කොයිතරම් අපට ධනය තිබුණත්, කොයිතරම් ඥාතින් හිටියත්, කොයිතරම් ඉහළ සමාජ ස්තරයකට ජීවත් වුණත්, අඬන්නේ වැළපෙන්න කාරණයක් ආවොත් පින්නතුනේ අපිට කොච්චර හැකියාවන් තිබුණත් අපි හඳනවා. ඒ නිසා නොහඬා ඉන්න පුළුවන් ඉති එකම ශක්තිය ධර්මය තුළින් විතරයි අපට ලැබෙන්නේ. ඒ නිසා ඒ ශක්තිය අපි ලබා ගන්නට ඕන. දිනක් පින්නතුනේ බුදුහාමුදුරන් කාලේ පෝෂණ මාලිකාව පිළිබඳව බොහොම වැදගත් සිද්ධියක් තියෙනවා. බන්දුල මාලිකාව පිළිබඳව බුදුහාමුදුරන්ගේ කාලේ මාලිකාවන් දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් පෝෂණ මාලිකාව, අනෙක් කෙනෙක් තිය බන්දුල මාලිකාව. බන්දුල මාලිකාව කියල කියන්නේ බන්දුල කියන සේනාපතිවරයාගේ බිරිඳ. දිනක් මේ බන්දුල මාලිකාව ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරමින් හිටියා. මේ පූජා කරමින් ඉන්න අවස්ථාවේදී එක්තරා සේවිකාවක් අතින් භාජනයක් දිනුවට ලැබුණා. මෙන්න මේ සිටිය දැක බැරි උසාවරු දැකලා කිව්වා මල්ලිකාව කනගාටු වෙන්න එපා බිනින දේවල් බිනනවා කියලා. මේ සිටිය වෙන්න කලින් එක්තරා ඇමතියෙක් ඇවිල්ලා එක්තරා ලියුම් කඩ දාසියක් දුන්නා මේ බන්දුල මල්ලිකාවට. මේකත් අතේ තියාගෙන මේකත් කියවල තමයි ඒකත් මේ තියාගෙන තමයි මේ දාන දෙවිණි ඉති. අර භාජනේ කුඩු වෙච්ච අවස්ථාවේදී සරුව සාන්තර මේ සිටියේ කනගාටු වෙන්න එපා කියලා ප්‍රකාශ කරපු අවස්ථාවේදී මල්ලිකාව කියනවා ස්වාමීනි මේ වාදිනේ කුඩුනාට මං අනගාටු වෙන්නේ නැහැ. මට ඊට වඩා ලොකු අනතුරක් මේ වෙලා තියෙනවා. මල්ලිකාවගේ දානය පූජා කරන විදිහ අවස්ථාවේදී ඇයගේ ස්වාමියා වෙච්ච බන්දුල සේනාපතිවරයා ඇයට දරුවන් උතුම්ම 32 දෙනෙක් සිටියා කියලා සඳහන් කරලා තියෙනවා නියුළු දරුවනුත් එක්ක. මෙන්න මේ 33 දෙනාම පින්තුණි රටේ තිබිට ප්‍රධාන යුද්ධයකට ගිහිල්ලා හිටියා. බන්දුල සේනාපතිවරයා කියන්නේ දැන් කාලේ තියෙන අමුදාපතිවරයෙක් වගේ. අර ලිහුමේ මොකද සඳහන් වෙලා තියෙන්නේ මේ 33 දෙනා පිටුතුනි අර යුද්ධයේදී ජීවිතස්කෙට පත් වුණා කියන කාරණය. අර කාරණයක් දැනගෙන ඒ කාරණයක් හිතේ තියාගෙන මල්ලිකාව පිටුතුනි ස්වාමීන් වහන්සේලාට දානය දෙමින් සිටියා. ඇයි කිසියම් වෙනසක් බාහිරට දෙන්නේ නැහැ. දැන් බලන්න පිටුතුනි මේ අත්හන් කල්පනා කරලා බලන්න ඔබට ජීවිතයේ වෙන අනුසරක් වුණොතින් ඔබගේ සංඥාසියකට ඔබට අත්න ඉරණම මොකද කියලා. කිහිසුන් නැතුව වැටේ නේද? ඒවලම. අර දාන මේ පින්කම වගේ එකක් කරා නම් දාන ඇතනිම අවසන්යි. නමුත් බලන්න පින්තුනි මල්ලිකාව කොච්චරනම් ධෛර්ය සම්පන්න කොච්චරනම් සිහියෙන් සතියෙන් අභිමානීය අවස්ථාවකට ගුණ දුන්නාද කියලා. මල්ලිකාව පින්තුනි සෝවාන් ලහිගේ කෙනෙක්. ධර්මයෙන් විතරයි මේ ශක්තියවට ලැබෙන්නේ. එනිසා පින්නතුනි අනාගතයේ මහා දුක් දුමන ප්‍රාඥයක් අපේ ජීවිත අපේ අනාගතයෙන් තියෙනවා. ශරීරයක් සමන් තියෙනවා නම් අනිත් ඥාති මිත්‍රාගෙන් දේපල මොනවද තිබ්බත් භෞතික වශයෙන් ශරීරයක් තිබුණත් පින්නතුනි මේ දුක් ටික එහෙමම අපේ ජීවිතවල තියෙනවා. ලෙඩවීම මහලු වීම එක්සැන් වීම මරණය මේ දුක් අමුදාය අනාගතය අපේ අභියස තියෙනවා. මේකෙන් නිදහස් වෙන්න තියෙන එකම පිළියම පින්නතුනි හරියට ධර්මයේ තේරුම අරගෙන අපේ ආකල්පයෙන් වශයෙන් පැහැදිලි වෙනසක් සිද වෙනට ඕන. ඒ වෙනස නිකන් වෙන්නේ නැහැ, නිකන් වෙන්නේ නැහැ. ලොකු වැඩ පිළිවෙලක් ඒක. නිතරම ධර්මය අහලා, ඒ ධර්මයේ සමාජ ජීවිතයට සම්බන්ධ කරගෙන මාසික දවසක් ඉන්න අරගෙන ඉතරක් නෙවෙයි, මුළු සමස්ත ජීවිතේම ධර්මත් එක්ක එකට ගමන් කරන ජීවිතයක් වටපත් වෙනට ඕන. නැකිරක් සාකරන ගමන්, ඉගෙන ගන්න ගමන්, විසුමන් කරන ගමන්, දරුවන්ගේ වැඩ කරන ගමන්, මේ හැම තැනදීම ධර්මයත් එක්ක එකට පත් වෙච්ච ජීවිතයක් සමාජයේ ගත කරන්නට ඕන. උදෑසන හිමිදිරි පාන්දර අවදිච්ච මොහොත පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම ගෙදර ආගමික පරිසරයක් මත පදනම් වෙච්ච බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශාස්ත්‍රෝරයා කියන ආකල්පය ඇතුව උදෑසන බුදුරජාණන් වහන්සේට කුජ පූජා පූජා කිරීමෙන් ඉඳන් රාත්‍රියේ ඉන වේලාවක් මෛත්‍රී භාවනා කළ නිින්දට යනකම්ම සමස්ත දිනචරියාම පින්තුනේ ආගමික පදනමක් මත දැහැමින් වූ වැඩ පිළිවෙලක් සමාජ ජීවිතවල තියෙනවා. එහෙම තිබුණත් විතරයි අපිට මේ බාහිරින් එළමෙන දුක්ඛම් කඩලෝ ටිකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා එහෙම අපි ගත කළොත් තමයි හැබැයිසම අපේ මිනිස් ආත්ම භාවයෙන් අපි ප්‍රයෝජනයක් ගන්නයි කියලා කියන්නේ. හැබැයිසම තමයි බුද්ධිමත් කියලා කියන්නේ එහෙමයි. බුදුදහමේ හැටියට බුද්ධිමත් කියලා කියන්නේ වාග් පාදිකුණට බුද්ධිමත් වෙන්නේ නෑ. බුද්ධිමත් කියලා කියන්නේ හඳන්න වැළපෙන්න සම්පාරින්න කාරණයක් ආපු වෙලාවේදී සම්පාම වෙන්න කෙනා. ඇලෙන්න ආශාවෙන් බැඳෙන කාරණයක් ආපු අවස්ථාවේදී ඒ කාර්යයේ දැඩිසේ ආශාවෙන් රොදෙදී ඉන්න කෙනායි වඩාත් බුද්ධිමත් කෙනා වෙන්නේ. බාහිර කෙනෙක් තමයි ඉතිරි දෙන වචනයක් කියලා තමා සංකාවටපත් කරන තමා මානසිකව වටවන්නට ප්‍රියන්තරදී ඒ වචනේ නොතලී ඉන්න පුළුවන් විදිහේ සත්‍යයක් ඇති කරගන්නා කෙනායි සැබෑ බුද්ධිමත් කෙනා වෙන්නේ. එනිසා බුදු ආන්දරගේ සමස්ත බුදු දහමම අපව ඉහළ බුද්ධිතලයකට පත් කරන අපට බාහිරින් එළගෙන දුක් සමුදායෙන් නිදහස් කිරීම සඳහා තියෙන දහමක් මේක. ඒ නිසා පිණුතුනි එදාමින් අපේ දහම අපි අහලා වැඩ වඩා මේ දහම වෙත අපේ ජීවිත නැඹුරු කරගනිමු. අපේ ජීවිත වටින්නේ දහම කොයිතරම් ජීවිතයට ලඟුණාද කියන කාරණය මත. අපේ ජීවිතයේ වටින්නේ බාහිර ලක්ෂණින්ද නෙවෙයි. අපේ ජීවිතයේ ලක්ෂණ වන්නේ වා දැනුගත් සම් විභාග සමත් වුණාට විතරක් නෙවෙයි. අපේ ජීවිතයේ ලක්ෂණ වෙන්නේ වා ඥාති විදියට විතරක් නෙවෙයි. අපේ ජීවිතේ රූපේ ලක්ෂණ නැහැ කියලා විතරක් වටින්නේ නැහැ. රූපෙන් යම් යම් අනුපාඩුම් තිබුණත් අපේ ජීවිතයේ ධර්මයේ මෝහසක් නම් ධර්මයේ ශක්තිමත් නම් ධර්මයේ පිරිසේ පිරි ඉතිරිල කටකම ජීවිතයක් නම් පිරිසිරි ජීවිතයක් නම් එවැනි ජීවිතයක පින්නතුනි බාහිර කොයිතරම් අනුපාඩුම් තිබුණත් එවැනි ජීවිත වටිනාම ජීවිතයක් බවට පත් වෙනවා. එවැනි ජීවිතයේ තමයි වඩාත්ම ධනවත් ජීවිතයක් හැටියට ශ්‍රද්ධා ආදී ධනයන්ගෙන් පිරිච්ච ධනවත් ජීවිතයක් හැටියට දේශනා කළ එවැනි ජීවිතයයි. එවැනි කෙනා අදලස්සෝ සංකෝතී කියලා සඳහන් කරන ධර්මයේ ඒක නා කිසි විදක ජීවිතයක නෙවෙයි කියලා. ඔව් ආර්ථික වශයෙන් අනුපාඩුම් තිබුණත් ආර්ථික වශයෙන් මහා ධනවත් එක්ක හිටියයි ජීවත් වෙන්නේ. මහා ධනවත් එක්ක හිටියයි ජීවිතේ සම්බන්ධයි. එන් කාටින තුනේ වටිනා ධර්මයක් අපි අරගෙන තියෙනවා. ඒ ධර්ම අපි සාමාවරෙන් ලැබු ධර්මයක්. ඒ ධර්මෙන් අපි ප්‍රයෝජන ගන්න වඩා වඩාත් උත්සාහ කරමු. ඒ සඳහා සර්වන් සරණින් මේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් කළ සේවා ලැබ ප්‍රාර්ථනා කරනවා. අපි දැන් මෙසේ දෙකාව කුණිධර්මයන් ඥානසන්සෙන් ඒ දායකත්ව උසලන පින්නතුන් නමින් මිය ගිහිපු සියලුම ඥාතීනොත් පින්කමන සහභාගී වුණු ඔබ අප හැම දෙනාගේම නමින් මියව කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තු වෙමින් සිටිනම් ඒ සියලුම ඥාති උතුම් මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ පරලෝ ජීවිත සුභතිගාමී කරගනිස්වා කියන ප්‍රාර්ථනාවෙන් මීගේ ඥාතින්ට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. කරස් කරගත් සීලම් කුණ ධර්මයන්ගේ මලෙන් සම්මදස්සක දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ හැම දෙනාමත් අපේ රටේ සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. විහාරවාසී ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගීව උන්වහන්සේලාගේ අධ්‍යාපනික හා ආධ්‍යාත්මික කටයුතු සපර කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයත් සැල සේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුර පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ හැම දෙනාගේමත් මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට හැම දෙනාටම මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛම් පන්තා ච නින්දුංකා භයං පන්තා ච නින්භයා සෝකං පන්තා ච නින්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පේලෙන තත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන තත් දියනති විත්වා සොවින්ත වෙන සත් සොන්නත් විත්වා නිතින් මේ හැම සත් සුවපත් විත්වා. හැම දිනාටම පෙරවන් සරණයි. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාකචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාසේ සමිඤ්ඤතු.